ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම අද මේ පින්වතුන්ට කියලා දෙන්න කල්පනා කරගෙන හිටපු දහම් කරුණ හරි යගි යුගදිවියට පාත්‍ර වෙන අයට හා යුගදිවියට පාත්‍ර වුණ අයටත් මේ ධර්ම දේශනාව යද කියලා දෙන කාරණාව තමයි, කෙනෙක්ගේ ජීවිතයට ඉෂ්ට දෙවිවරු සම්බන්ධ වෙන හැටිත්, කෙනෙක්ගේ ජීවිතවලට අමනුෂ්‍ය බලපෑම් එන හැටිත්. ඒක බුද්ධ වචනයෙන් තියෙන්නේ අපූරු කරුණා. මේ ජාතක කතා අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ දැන් පරිවර්තනය කරගෙන අපිට කියවන්න ලැබෙන නිසා, ඒ අනුසාරයෙන් අපිට මේ ඉගෙන ගන්න ලැබුණා මිසක්ක නැත්තම් මේ වාගේ දෙයක් ධර්මයක් තියෙනවා කියලා අපි දන්නේවත් නැහැ. මේ නුවණ තියෙන කෙනෙක් මේ ධර්ම දේශනාව අද ශ්‍රවණය කළොත් එයාට තමන්ගේ ජීවිතයට බලපෑම් මේ නැති වෙන්නත් නොපෙනෙන ලෝකෙන්, ඊළඟට පැමිණ තිබෙන බලපෑම් දුරු කරගන්නටත් තමා තුලින්ම ශක්තිය උපද්දවා ගන්න හැටි මේ දේශනාවේ තියෙනවා. ඊළඟට මේ දේශනාවේ හරිම අපූරුයි. මේ ලෝකේ දැන් වැඩ කරන්නේ කාගේ බලවේගයක් යටතේද කියලා අපූරු විස්තරයක් තියෙනවා. ඊළඟට තමයි කසාද බඳිනකොට අපි කියනවා සිරියා කාන්තාව ගෙන්නගෙන ආවා කියලා. එතකොට කසාද බඳින ගෑනු ළමෙන් සිරියා කාන්තාව වෙන්නේ කොහොමද කියලා මේකේ තියෙනවා. ඊළඟ මේ අද කරන දේශනාවෙම තියෙනවා කාන්තාව කෙල්ලෙක් කාලකන්ණියෙක් වෙන්නේ කොහොමද කියලා. පාවුලම විනාශ කරන කාලකන්ණියෙක් වෙන්නේ කොහොමද කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපූරු දේශනාව. ඊළඟට මේකේ තියෙන කරුණු පැවිදි අපටත් උපකාරයි, ගිහි ඔබටත් උපකාරයි. අපූරු දේශනාවක්. ඒ නිසා කන් යොමු කරගෙන අහන්න. මේ දේශනාව අද අපි දේශනා කරන්නේ ජාතක පාළි ජාතක කතාවක්. ජාතක කතාවක් වුණාට අපූරු දේශනාව. මේ ගෞතම බුද්ධ ශාසනයේ අනාථපිණ්ඩික සිටුතුමා තමයි අග්‍රදායකයා. ඒ උපාසකතුමා බුද්ධං සරණං ගතෝ හෝති, බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. පංචශීලය නොකඩවා ආරක්ෂා කරනවා. පංචශීලයට අබ ඇටයක තරම්වත් පළුද්දක් අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතේ නැහැ. එතුමාගේ බිරිඳත් ඒ වගේ. එතුමාගේ පිරිවරත් ඒ වගේ. සංඝයා දවසක් දම් සභා මණ්ඩපේ කතා වුණා, අනාථපිණ්ඩික සිටුතුමා පිරිසිදු ජීවිතයක් ඇතුව, පිරිසිදු ජීවිතයක් තියෙන අයම ඇසුරු කරගෙන ඉන්නවනේ, අපේ කොච්චර ලාභයක්ද කියලා. හරිනේ ඒක. අද කාලේ බොන මිනිහා බොන අයන් එක්කමයි වාසය කරන්නේ. ඊළඟ කචකච ගාන බවලත් ඇත්තෝ කචකච ගාන බවලත් ඇත්තන් සමගමයි වාසය කරන්නේ. ඕපාදූප කියන අය ඕපාදූප කියන අයත් එක්කමයි වාසය කරන්නේ. විහිළු තහළු කරන අය විහිළු තහළු කරන අයත් එක්කමයි වාසය කරන්නේ. එතකොට තමනුත් අපිරිසුදු වෙලා අපිරිසුදු පිරිසක් එක්ක වාසය කරනවා. අහෝ, තමනුත් පිරිසුදු වෙලා පිරිසුදු පිරිසක් එක්ක වාසය කරන්නේ කවද්ද? භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් මේ කාරණාව ඇහුණා. භාග්‍යවතුන් වහන්සේ දම් සභා මණ්ඩපයට වඩින ක්‍රම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට වැටහෙනවා දැන් මේ දහම් කතාව දැන් කරගෙන යන්නේ, තවම දහම් කතාව අවසන් වෙලා නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩියොත් එහෙම සංඝය නැගිටිනවා, දහම් කතාව අඩාල වෙනවා කියලා හිතුනොත් තථාගතයන් වහන්සේ ධර්මාසනයෙන් මතු වෙනවා නිකම්. ගන්ධකුටියෙන් කිමිදිලා ධර්මාසනයෙන් මතු වෙනවා. එතකොට කරගෙන යන දහම් කතාව අවසානියක් දක්වා යනවා, නැගිටින්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ හිතනොත් මේ දහම් කතාව අඩාල වෙයි දම් සභා මණ්ඩපයට වැඩියොත් දැන් කියලා භාග්‍යවතුන් වහන්සේ ආකාශයෙන් ගන්ධකුටියෙන් ආකාශයට පැන නැගිලා දම් සභා මණ්ඩපයේ කැණි මණ්ඩලයෙන් මතුවෙලා ආසනිය පහළ වෙනවා. දහම් කතා ඒ කරපු කතාව අවසන් වෙච්ච කන්නම් භාග්‍යවතුන් වහන්සේ පාකමල් තබ තබා වඩිනවා. සංගයා භාග්‍යතුන් වහන්සේ දුටු පමණින්ම නැගිටලා සිරසේ දෑත් තබාගෙන භාග්‍යතුන් වහන්සේ දෙස බලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ අසුන්ගෙන වදාලා, පින්වත් මහණෙනි, දැන් විතරක් නෙවෙයි කිව්වා, ඉස්සරත් තිබුණා කිව්වා. ඉස්සරත් පිරිසුදුව තමන් ඉඳලා පිරිසුදු පිරිසක් පරිහරණය කරපු ජීවිතයක් තියෙනවා කිව්වා. මං ඒක ඔබට අද කියලා දෙන්නම් කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා සංඝයා ඔක්කොම අසුන් ගත්තා. ආ, මේ වෙලාවේ තමයි මේ ජාතක කතාව වදාලේ අපූරු ජාතක කතාව. මින් පෙර අපි අසා නැති ජාතක කතාව. මේ ජාතක කතාවේ නම සිරි කාලකන්නේ ජාතකේ. සිරියා කාන්තාවත් කාලකන්නියත් ගැන වදාන දෙසුම. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මීට බොහෝ කලකට පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයෝ සිටුවරෙක් වෙලා ඉපදුණා. ඒ සිටුවරයා පිරිසිදු ජීවිත තියෙන කෙනෙක්. පිරිසිදු ජීවිත ඇතුව පිරිසිදු ජීවිත තියෙන පිරිසක් එක තමයි වාසය කරන්නේ. දැන් අද කාලේ නෑනේ පිරිසිදු ජීවිතයත් මිනිසෙක් රැක්කොත් ඒකට බැඳපු ගෑනු කෙනා හරි හරස් වෙනවා. දැන් මම මේ ඊයේ පෙරදපු ළමයෙක් කියනවා, දැන් කොල්ලෙක් ඉඳලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව හරියට මේ සීල් ගුණ රකිමින් ඉඳලා ඉතින් මේක කොහි යන හරි යන සක්‍රවට්ටමකට සෙට් වුණා. ඊට පස්සේ මේක බැඳලා මේ කෙල්ල අර කොල්ලට කියනවා, මේ මොකද්ද බියර් බෝතලයක් ගෙනල්ලා මේක නම් උඹ බොන්නෑමයි. අභියෝග කරනවා බැඳපු මනුස්සයාට. එතකොට තමන් බැඳපු ගෑනු කෙනා අභියෝග කරද්දී අර කොල්ල බිව්වා, පිරිසිදු කෙනෙක් වෙලා ඉඳලා අපිරිසිදු අය ඇසුරු කරනවා. එතකොට මෙතන සිටුතුමා පිරිසුදුයි, සිටුතුමාගේ බිරිඳත් පිරිසුදුයි, පිරිවරයි දරුවක්කුම් පිරිසුදුයි. ඒ නිසා ඒ සිටුතුමාගේ නම තමයි සුචි පරිවාර සිටුතුමා. පිරිසිදු පිරිවරක් ඉන්න සිටුතුමා කියන නම යෙදුණා. ඉතින් මේ සිටුතුමා හොම ඉද්දී සිටුතුමාට හිතුණා, අපේ ගෙදෙට මිනිස්සු වෙනවනේ, ඒ නාය ගුණවත් අය, සිල්වත් අය, මම පරිබෝ ඒ මිනිස්සු ආපුව මං ඉඳගන්න පුටුවක් දෙනවා, රෑ හිටියෝ නිදාගන්න යහනක් දෙනවා. හැබැයි මං දෙන්නේ මං ඉඳගන්න මං නිදාගන්න ඒව තමයි මම දෙන්නේ. නමුත් ගුණවත් කෙනෙකුට තවත් ගුණවත් කෙනෙක් ආවට පස්සේ පරිබෝ කරපු දෙයක් දෙන එක හොඳ නෑ. නොහිඳුල් දෙයක් දෙන්න ඕන දෙන කෙනෙකුට කියලා ලස්සන ආසනයකුයි ලස්සන යහනාවකුයි හැදුවා. හදලත් ඒක තියලා තිනවා කාට දෙන්නද? ගුණවත් කෙනෙක් ආපුම දෙන්න. ගුණවත් කෙනෙක් ආපුම දෙන්න දැන් හරි ගැසලා තියෙනවා. මම මෙතනද තමයි හරි යගේ ඇති විස්තරේ තියෙන්නේ. ඊට පස්සේ මේ ඕන දැන් ওই කතාව මනුස්ස ලෝකේ වෙනවා, කොතනින් ඉවරයි. ওই කාලෙම දිව්‍ය ලෝකේ චාතුම් මහරජක දිව්‍ය ලෝකේ විරූපාක්ෂ රජතුමාට කාලකන්ණී කියලා දියණියක් හිටියා. මෙයා ගැන හොඳට ඔයාලා දන්නවා. දැන් මේකේ ඉස්සරහට යනකොට මෙයා කවුද කියලා තේරෙනවා ඔයාලට. ඔයාලා හොඳට දන්න කෙනෙක් මේ. අදටත් ඉන්නවා. විරූපාක්ෂ මහරජතුමාට කාලකන්ණි කියලා දියණියක් හිටියා. ඊළඟට දොතරාෂ්ට දිව්‍ය රජුරවන්ට හිටියා සිරි කියලා මේ දුවෙක්. කොහොමද මේ දිව්‍ය ලෝකේ දුවලා පහළ වෙන්නේ? ඒ දිව්‍යාංගනාවෝ මාස 10ක් බඩේ තියාගෙන ඉඳලා එහෙම දිව්‍ය ලෝකේ තියෙන හොස්පිටල් එකට ගිහිල්ලා එහෙමද? ඒ දිව්‍ය රාජයෙක් නම් ඒ දිව්‍ය රාජයාගේ ළඟ පහළ වෙනවා. දිව්‍ය කුමාරයෙක් අවුරුදු 16ක වගේ තමයි පෙනුම. එහිම පහළ වුණොත් එයාට දිව්‍ය පුත්‍ර කියන තනතුර ලැබෙන්නේ. දිව්‍ය රාජ්‍ය සැතපෙන්නේ යහනක් තියෙනවා. දිව්‍ය යහන. ඒ දිව්‍ය යහනේ ස්ත්‍රියක් පහළ වෙනවා. එයා වැටෙන්නේ ඒ දෙවියාගේ බිරිඳ ගණයට. ඒ දිව්‍ය මහබිසවුන් වහන්සේගේ ළඟ අවුරුදු 16ක පෙනුමෙන් දිව්‍ය අප්සරාවියක් පහළ වෙනවා. ඈ දෙව් දියණිය ගණයට වැටෙන්නේ. ඊළඟට නැටුම් කණ්ඩායමේ පහළ වෙනවා. එතකොට ගහන්දරව ගණයට වැටෙන්නේ. ආරක්ෂක පිරිස අතර කඩු මේ ආයුධ ඇරම් පහළ වෙනවා. නිකම් පහළ වෙනවා. එතකොට ආරක්ෂක පිරිස ගණයට වැටෙන්නේ. දූත කණ්ඩායමේ පහළ වෙනවා. එතකොට දෙව් දූතයෝ ගණයට වැටෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒ විදිහට තමයි ඒ දිව්‍ය ලෝකේ දරුවෝ පහළ වෙන්නේ. දැන් මෙයාත් ඒ දිව්‍ය රාජයාගේ දියණි තනතුරේ තමයි පහළ වුනේ. ඊට පස්සේ මේ කුමාරිකාව දෙන්න බොහෝ සුවඳ වර්ගයන් අනෝදත්ත විලේ නාන්නට ගියා. අනෝදත්ත විල කියන්නේ හරි අද්භූත විලක්. ඒ අද්භූත විලේ එක කොටසක් තියෙනවා බුදුරජාණන් වහන්සේලා පැම්පාසු වෙන ඒ තොටට දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකෙ කිසි කෙනෙකුට බහින්න බෑ. ඒ තොටෙන් පසේ බුදුරජාණන් වහන්සේලා පැම්පාසු වෙන තැනක් තියෙනවා, රහතන් වහන්සේලා පැම්පාසු වෙන තැනක් තියෙනවා, තාපසීන් වහන්සේලා ශ්‍රමණ බ්‍රහ්මනවරු පැම්පාසු වෙන තැනක් තියෙනවා, දෙවරු පැම්පාසු වෙන තැනක් තියෙනවා. එතකොට මේ අනෝතත් විලේ දෙවියන් පැම්පාසු වෙන තොටුපළට ගියාට පස්සේ දෙව් දේනියන් දෙදෙනාම ආවා. සිරි කියන දෙවිදුවත් කාලකන්ණි දෙවිදුවත් ආවට පස්සේ මේ දෙන්න අතර කතාවක් ඇති වුණා. එක්කෙනෙක්ව මේ ඔයා බහින්න එපා, මම බහින්න ඉස්සල්ලා. ඊට පස්සේ ඔයා දිය කැළඹුවාට පස්සේ ඕකට මම බහින්න කැමති නෑ. අර ඔන්න කේස් එක ඇද්දා. අරය කිව්වා නෑ මම ඉස්සරහට බහින්, මිස්සල්ල බහින්. ඊට පස්සේ අර කාලකන්ණි දෙවිදුව කියනවා මේ දිව්‍යාංගනාව මේ පෘථුවියම මගේ අතේ තියෙන කිව්වා. මේ ලෝකේ ඉන්න මිනිස්සු මට ඕන විදිහට නටවන්න පුළුවන් කිව්වා. ඒ නිසා මං තමයි සුදුසුකව අනෝතත්ත්ව විලේ ඉස්සල්ලාම බහින්නේ. ඊට පස්සේ සිරි කියන දෙවිදුව කියනවා එහෙම වුණාට මේ ලෝකේ අධර්මයට වැඩිය බලවත් වෙන්නේ ධර්මය. යම් තැනක ධාර්මික මිනිස්සු ඉන්නවා නම් එයාලගේ ශක්තිය තමයි කව මම. එයාලගේ ඉෂ්ට දේවතා තමයි කව මම. එසම මම සුදුසුයි කිව්වා ඉස්සලා අනුතත් විලට බහින්. අරකව නැහැ. දෙන්න අතර බහින් බස් වීමක් ඇති. එහෙනම් මේ කේස් දිව්‍ය ලෝකෙත් තියෙනවා. ඊරෝද මේ ප්‍රශ්නේ කිව්වා අපි හරි විසඳගමු අපි තාත්තලාට කියලා සතරවරන් දිව්‍ය යුගාවට ගියා. සතරවරන් දිව්‍ය යුග කල්පනා කළා මේක අපේ දරුවෝ අතර ඇති වෙච්ච ප්‍රශ්නේ නේ, අපි විසඳන්නේ හොඳ නැහැ. සක්දෙවිඳුන්ට කියමු කියලා. සක්දෙවිඳුන් ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා ගාවට ගියා. සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා විරූඪ විරූපාංශ වෛශ්‍රවණ දතරාෂ්ටි කියන සතරවරන් දිවි මහරජ දරුවෝ මා යටතේ ඉන්නේ. ඒ නිසා එයාලට සම්බන්ධ නඩු විසඳලා කෙනෙකුට තැනක් දෙන එක මට හරි නෑ. ඒ නිසා මේ නඩුව විසඳන්නට මම ක්‍රමයක් කියන්නම් කිව්වා. ආන මනුස ලෝකේ සුචි පරිවාර සිරිතුමා යහනක් පනවලා තියෙනවා. මේ ගුණවත් කෙනෙක් ආවොත් දෙනවා කියලා. ඔය යහනේ කවුරු හරි නිදාගත්තොත් ඔය දෙන්නගේ කෙනෙක් එයාට අනෝතත්ත්ව විලේ ඉස්සලාම නාන්ට දිව්‍ය වරමක් දෙනවා කියලා. එහෙනම් මනස ලෝකේ අපි කරන දේවල් දෙවිවරුන්ට පේනවද නැද්ද? පේනවනේ. නත්ති ලෝකේ රහෝ නාම, මේ ලෝකේ රහසක් නැහැ. රහස් නැහැ. ඒකට පාලියෙන් කියන්නේ නත්ති ලෝකේ රහෝ නාම, මේ ලෝකේ රහස් නැහැ. ඊට පස්සේ මොකද උනේ? කාලකන්ණි දෙවිදුව එසැණින් එතනින් අතුරුදහන් වෙලා නිල් පාට ඇඳුමක් ඇඳගෙන, නිල් පාට විලවුන් තවරාගෙන, නිල් පාට මැණික් ඔබන ලද පළඳනා පැළඳගෙන වේගෙන් යන්ත්‍ර ප්‍රාසානයක් වගේ වේගෙන් ඇවිල්ලා මධ්‍යම රාත්‍රියේ වෙනකොට අර සුචි පරිවාර සිටුමාගේ ප්‍රසාදේ එතුමාගේ යහංගබ දොරටුවේ එතුමාට පේන විදිහට නිල් පාට රැස් විහිදුවා පොළොවෙන් ටිකක් ඉහළින් හිටියා. සිරිතුමාට ඇහැරුණා. මෙන්න මේ කියන කෙනාට පොළුවේ අඩිය තියන්න වරන්නේ. අදටත් මෙයා කවුද කියලා මේ ඊළඟට කියනවා. දකුණට එපා වුණා. කළුයි කළුයි, තොල් ගොඩාක් රතුයි, දත් සුදුයි, ඇස් ලොකුයි. මෙයාට පුළුවන් ඕන තරම මේ දිව මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙයා නිල් පාටයි, ඇඳුම් නිල් පාටයි, අත් ගොඩක් මවන්න පුළුවන්. ඊට පස්සේ මෙයා කළු පාටට මෙහෙම ඉන්නකොට දැක්ක ගමන් චික් කියලා හිතනවා. අර මනාපයක් හටගත්තේ නෑ, මනාපයක් හටගත්තේ නෑ. ඊට පස්සේ සිටුතුමා ඒත් අහනවා, කානු කාලේන වන්නේන ඊළඟ නවාසිපිය දසන. මොකද කළු පාටට කිසිම ප්‍රිය දර්ශනයක් නෑනේ. කාවාතුවන් කස්සවා දිතා, කවුද ඔබ, කාගේ දරුවෙක්ද ඔබ? කතන් ජානේමු තම් මයන්ති, මම දැනගන්න මේ හන්නේ කියලා කිව්වා. ඊට ඇහුවනේ ඔබ කවුද කියලා. ඊට පස්සේ කියනවා, මම තමයි කියන විරූපාක්ෂ දිවිරාජයාගේ, නාගයන්ට අධිපති දිවිරාජයාගේ දුව. මට චන්දී කියලත් කියනවා, මට කාලී කියලත් කියනවා, මට අලක්ෂ්මී කියලත් කියනවා, මට කාලකන්නී කියලත් කියනවා. මිනිස්සු ඔය කාලකන්නී කියන වචනේ දන්නේ මේ විදිහට, මූ දේවී කියලා. සී දේවී, මූ දේවී. අහන දේ වචනේ මූ දේවී කියලා කියන්නේ. ඊට පස්සේ ඒ ඔක්කොම කියන්නේ මට කිව්වා. ඒවා තමයි කිව්වා මගේ නම්. දැන් ඔබට තේරෙනවා ඇති. ඊට පස්සේ මම්මි ආවේ නොඉඳුල් ආසනේ යහන්ගත වෙන්න, නිදා ගන්න. ඊට පස්සේ කියනවා, පොඩ්ඩක් ඉන්න. මම්මි යහන පැනෙව්වේ මං හිතේ තිබ්බා, මගේ අදහස මේ වගේ කෙනෙකුට දෙනවා කියලා. ඒ නිසා ඔබගේ ගුණධර්ම මට කියන්න, ඔබ කැමති දේවල් ඒවා කියන්න, එතකොට මං බලන්න මේක ඔයාට දෙනවද කියලා. ඊට පස්සේ මෙයා කියනවා, යම් කිසි කෙනින් ගුණ මකුවිනා, ඒ කියන්නේ අනිත් එක්කෙනාගේ ගුණ මකනවා. එයා ඉතින් ওই සිල් ගත්තට අපි දන්නවනේ, මොකක් හරි ගුණයක් එන කියනකොට ඒකේ පවර් එක අඩු වෙන වෙන වචනයක් දානවා. ඒකට කියනවා ගුණමකුයි කියලා. ගුණමකුයි නම් අනුන්ගේ දොස් දකින්නවා නම් හැම වෙලාවෙම කාගේ හරි වැරද්දක් දකින්නවාමයි, වැරද්දක් පේනවාමයි. ඊට පස්සේ එකට එක කරනවා. ඔබට පුළුවන් නම් ඇයි මට බැරි? එකට එක. ඊට පස්සේ ඉරිසියා ගත, ඉරිසියයි හරියට දෙනවා. ඉරිසියාව, ඉරිසියාව පුරුදු කරන්නේ මිනිස්සු පුංචි කාලේම. පොඩි ළමයි ඔන්න අඬ අඬ ඉන්නවා, එන්න බබු අතට කියන. දැන් පොඩි උන්ට තරහ ගිහලා එන්නේ නැහැ. එතකොට වෙන බබෙක් වඩා ගන්නවා. ඕන මම මෙයා වඩා ගන්නවා කියන උට අරය එනවා ඉක්මනට ඔඩක්කොඩ. ඉරිසියාව පුරුදු කරනවා. ඊට පස්සේ මොනවා හරිද මේක දෙන්නවා එන්න කියනවා, එන්නේ නැහැ. මේක මම විසික කරනවා කියන. එතකොට දුවගෙන එනවා ඉරිසියාව. ඊට පස්සේ අම්මලා බබාලට කිරි දෙන්න හදද්දි ඕන කිරි බොන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඕන මම වෙන බබෙකුට දෙන්නවා කියලා. වෙන බබෙක් කොඩොක්කට ගන්න උරුදුගෙන ඇවිල්ලා කිරි බොනවා. ඉරිසියාව පොඩි කාලේ ඉඳලා ඉරිසියාව. ඊට පස්සේ මේ බබාලත් දැන් අර එක ගෙදරක දූලා දෙන්නයි, චූටි බබයි ලොකු බබයි. ඊට පස්සේ දැන් අම්මා නිතරම ඉතින් පොඩි දරුවා ගැන බලන්නේ. ඊට පස්සේ දැන් ලොකු දුවට හරි දැන් මේක මේ හරි මන්දේ. ඉතින් ලොකු දුව දවසක් අම්මට කිව්ල කියලා, අම්මා ඔයා නංගිට ආදරේ දක්වන වැඩි, මේක ප්‍රශ්නයක්. ඒ නිසා ඔයා මට ආදරේ කරන්න, මං නංගිට ආදරේ කරන්න. ඉරිසියාව ඊළඟ කොල්ල කෙල්ල යාළු වෙනවා. යාළු වුණාට පස්සේ කොල්ලා කැමතිනේ අර කෙල්ල තවත් කොල්ලෙක් දිහා බලනවට, ඒ කෙල්ලත් එක තව කව කොල්ලෙක් කතා කරනවට. මිස් කෝල් එකක් ආවත් කොල්ලු ගැන කෙල්ලොත් එහෙම ඉරිසියාව. ඊළඟ කසාද බඳිනවා. ගෙවල් වලට තව පිරිමියෙක් එනවට කැමති නෑ, මිස් කෝල් එකක් එනවට කැමති නෑ. ඉරිසියාව හැම තැනම තියෙනවා. තවක් කෙනෙකුට වැඩියෙන් ආදරය කියලා හිතුනොත් ඉරිසියාව. ඊළඟට ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. තම තමන්ගේ ජීවිත වෙන වෙනම බලන්න ඕන ඉරිසියාවල් ගැන. හරියට තියෙනවා මේක. තවක් කෙනෙකු වර්ණනා කරනවට කැමති නැහැ. කියනවා ඉරිසියා කරනවා නම් මසුරු නම් හරි ලෝභයි. කොමාරි හංග ගන්න තමයි බලන්නේ. මසුරුයි. ඒ කියන්නේ මසුරුකම තියෙනවා කුල මසුරු. කියන්නේ ඒ ෆැමිලි එක අපි මසුරු කරන්න වෙන අය සෙට් වෙනවට කැමති නැහැ. ඊළඟට තියෙනවා තමන්ගෙම ಗುಣ කියනවට කැමති වෙන කෙනෙකුට ಗುಣ කියනවට කැමති නැහැ. වන්න මච්චරිය. කුල මච්චරිය. ඔයගේ මසුරුකම්. ඊළඟට තියෙනවා ධම්ම මච්චරියක් තියෙනවා. තමන්ම බන කියන්න ඕන වෙන කෙනෙක් කියනවට කැමති නැහැ. මොනවාරි දැනගත්තොත් ඔන්න දෙන්නේ දැනගන්නවා එකම කාරණාව. ඒත් මම්ම කියන්න ඕන අනිත් එකෙනා කිව්වොත් එයා අප්සෙට් යනවා. මසුරුකම්. තව සමහර අය තමයි දහම් ධර්මයේ හෝ අලුත් දෙයක් ඉගෙන ගත්තොත් තවක් කෙනෙකුට කියන්නේ. ඔක්කොම මසුරුකම්. හරියට තියෙනවා. ඉස්කෝලවලත් තියෙනවා. පන්තියේ හොඳට ගන්නන්න පුළුවන් ටියුෂන් එකේ ගන්නන්න ඕන නිසා පන්තියේ එහෙම මෙහෙම පාඩම ඉවර කරලා දානවා. මසුරුකම්. කියනවා අනුන්ගේ දේපල විනාශ කරන මේ යම් කෙනෙක් ඉන්නවනේ. අනුන්ගේ දේපල විනාශ කරනවා. ඔය පොඩි උන්ට තියෙනවා ගානට උග. පොඩි කාලේ ඉඳලා පටන් ගන්න. අම්මලා කඹුරා කඹුරා තාත්තලා බොහොම අමාරුවෙන් හම්බ කරනවා සල්ලි. ෆෝන් වලට කාඩ් දානවා. අරහෙට මැසේජ් කරනවා මෙහෙට මැසේජ් කරනවා දෙමව්පියන්ගේ ධනෙ විනාශ කරනවා. ඔහේ කාලා බීලා යාළුවොත් එක්ක ධනෙ විනාශ කරනවා. ඊළඟට මේ ස්ත්‍රී දූර්ත සුරාර දූර්ත බීලා කාලා ධනෙ විනාශ කරනවා. ඔන්න ඔය වාගේ ධනෙ විනාශ කරන යම් කෙනෙක් ඉන්නවා නම් ඔහු මට ප්‍රියයි. ඒ කියන්නේ මේ ලෝකේ අමනුෂ්‍ය බලපෑම් තියෙනවනේ. ඒ ඔක්කොටම අණ දෙන්නේ යා. අර කියපු නම් ටිකක් කිව්වේ නිල් පාට එක්කෙනෙක්. එයා තමයි අණ දෙන්නේ. ඕනම කෙනෙක් ළඟට එන්න බැයි නම් එයාගේ වරමක් අරන් එන්නේ. එතකොට එයාටත් එයාගේ පිරිවරටත් මේ වාගේ අය ප්‍රියයි කියනවා. ඊළඟට කියනවා යම් පුරුෂයෙක් තමාට කළ උපකාර අමතක කරේද තමාට කරපු උපකාර අමතක කරනවා. කෘතගුණ නැහැ. කෙලෙහි ගුණ නැහැ. මුල අමතකයි. මුල අමතකයි නම් ගුණ මකුයි නම් තමාට මොකක් හරි කිව්වට පස්සේ මොකද්ද අපි දන්නේ නැහැ මේ ඔයාව එහෙම කිව්වට කියලා එකට එක කරනවා. එකට එක කිරීමක් වෙයිද. ඊළඟට තියෙනවා කිසිවක් දැක ඊට ඉහෙලින් කරන්න පෙළඹේද. මොන හරි දෙයක් දැක්කොත් එහෙම ඊට එහා එයාට ඊට වැඩිය ලොකු එකක් කරනවා. දැන් තේරෙනව නේද ලෝකේ යන පැත්ත. පින්කමක් වුණත් ඔය වගේ. පින්කමක් කරන්න ගියත් ඊට වැඩිය එකක් අපිට කරන්න නැත්තම් මේ දුර මෙවැනි සිතිවිලි කාටද ප්‍රිය. ඊට පස්සේ කියනවා සිය සම්පත් සංගවාගෙන අනුන්ට තනාගකින් තෙල් බිඳුවා තමන්ගේ දේවල් හංගගෙන අනිත් අයට දෙන්නේ නැහැ. ඊට පස්සේ අනුන්ගේ දේම පරිභෝග කරනවා. දැන් අපිට ඉස්කෝලේ ගිය නිසා මතකයි ඉස්කෝලේ කාලේ සමහර ළමයි ඉන්නවා මේ තමන්ගේ ඇතේ තිද්දින් තව කොල්ලෙක් කියාලු වෙලා යාළු කරගෙන මේ ඉන්ටර්වල් වෙලාවට කැන්ටිමට ගිහිල්ලා අරුවගෙන් තමයි කන්නේ. ඔය වගේ යන් කියලා හරියට තියෙනවා. ඊළඟ කාට හරි පඩි හැමනේ ඇයි මචං අද පාටියක්වත් නැද්ද? අනුන්ගෙම යැපෙන්නේ. මේ බලන්න මේවා හොඳට බලාගෙන ඉන්නවා කියන එයා. ඊට පස්සේ උපයාගත් ධනෙ විනාශ කරනවද? ඊට හානි පනවනවද? ස්ත්‍රී දූර්ත ස්ත්‍රීන් පිටිපස්සේ යන සුරාවට ලොල්ලුන සූදුවට ලොල්ලුන ලැබූ දේ විනාශ කරන මේ ලක්ෂණ වලින් යුතු කෙනා මට ප්‍රියයි මනාපයි ප්‍රීති ඇති කරනවා කියනවා. මෙවැනි අයගේ සිද්ධි මම හැමදා වසමි. එයාගේ බලපෑම වැටෙන හැටි වේ. එහෙනම් මෙයාගේ බලපෑම වැටුණාට පස්සේ ඕන තරම් කාන්තාව දිහා බලා ඉන්න පුළුවන්. මේකට හොඳම උදාහරණයක් මං මට අපි ඉදිරියේ වෙච්ච දෙයක් මං කියන්න. ඒ තමයි අපි ඔය ධර්ම ප්‍රචාරයට කොරියාව වැඩි වෙලාවේ, කොරියාවේ සමහර ළමයි අපිට ඇවිල්ලා කියනවා ස්වාමීනි, මේ එක ළමෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි දවසේම වුණත් කාන්තාව දිහා බලාගෙන ඉන්න පුළුවන් කිව්වා. දැන් නිවාඩු තියෙන දවස්වලට එළියට ඇවිල්ලා පාර යන කෙල්ලෝ දිහා බලාගෙන ඉන්නවා කිව්වා. මේක තමයි යාගේ ප්‍රශ්නේ. ඊට පස්සේ මෙයා මොකද කළේ, අපි පිරිත් කිව්වා. පිරිත් කියලා අඟුලි මාල පිරිත සජ්ජායනා කර කර ඉන්නකොට මෙයාගේ ඇඟ එක පාරම රත් වෙලා මේ ඔළුවේ මෙහෙම බඹර චක්‍රය වගේ මොකද්දෝ කැරකිලා අහස් කූරක් විසිනා වගේ ඔළුවෙන් එක පාරම යමක් විසි වුණා කිව්වා. විසිවිච්ච ගමම්ම කිලෝ 1000ක බරක් උස්සගෙන හිටපු කෙනෙක් බිම තිබ්බා වගේ ඇඟ සැහැල් වෙලා ගියා. එදා ඉඳලා කාන්තාව දිහා බලන් හිටින්නේ නැහැ. දැන් මේ තියෙනවා යමෙක් ස්ත්‍රීන්ට ලොල් නම් එයා මට ප්‍රියයි, කියන්නේ අරයාගේ බැල්ම වැටිලයි ඒ ස්ත්‍රී ලෝල බව හටගන්නේ. ස්ත්‍රී ලෝල බව තියෙන නිසා එයාගේ බැල්ම වැටෙන්නේ. බැල්ම වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? අතහැර ගන්න බෑ. සුරාවටත් ඒ වගේ. ඒත් ඒ ළමයෙක් ඇවිල්ලා කිව්වා දැන් රස දැන් දෙමව්පියෝ මෙහි බාරහාර වෙලා ඒ රටට යවන්නේ. ගියාට පස්සේ ඔන්න දැන් කොල්ලෝ වැඩ කරනවා පැය 12ක් විතර, ඊළඟ ඉන්න තැනට එනවා, ඉන්න තැනින් වැඩපොළට යනවා. ඕකනේ ජීවිතේ. ඉතින් හරි ආතතියනේ. ඊට පස්සේ ඔන්න බොණ්ඩ පුරුදු වෙනවා. බොණ්ඩ පුරුදු වුණාට පස්සේ බීලා බෝතලෙන් තුන් කාලක් වගේ බීලා ඉතුරු කාලා ඇඟේ හලා ගන්නවා. ඒතර අසාමාන්‍ය බීමන. ඊට පස්සේ දවසක් මේ ළමයා මේ විරි මර්ගාතේ වැටිලා ඉන්නකොට මේ ළමයාට රුවන්වැලිසෑය මතක් වෙලා. ඒතර මේ ළමයා රුවන්වැලි මහසෑය බලයේ සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි, අනේ මට මේකෙන් ගැලවෙන්න ඕන, මට තුනුරුවන් සරණ මේ වෙන්න ඕන, මට මේකෙන් ගැලවෙන්න ඕන කියලා රෑ එළි වෙනකල් අඟුලිමාල මහරහතන් වහන්සේ එහෙම සිහි කර කර රෑ එළි වෙනකල් විරි මර්ගාතේ ඉඳලා උදේ නැගිටිනකොට එපා වුණා කිව්වා. දැන් අවුරුදු දෙකයි කිව්වා. ඒ කාමරේ ඉන්න අනිත් අය බීලා මේ නාගන්නවා, සිතිවිල්ලක්වත් එන්නේ නැහැ කිව්වා බොන්න ඕන කියලා. එහෙනම් සුරාවෙන් යැපෙන ලෝකයක් තියෙනවා අපි දන්නේ නැතුණට. ඒතර අර විදියට බලවත් ඉසරණෙන් බලවත් ගුණෙන් තමයි නැගීටින්න තියෙන්නේ. ඊට පස්සේ සූදුවලටත් ඒ වගේ. දැන් සූදු තමයි මේ රටේ නම් ওই කැසිනෝ, ඊළඟට ওই කාඩ් සෙල්ලම්, ඔය නොයෙක් දේවල් තියෙන්නේ සූදු. ඕවගින් යැපෙනවා. ඊළඟට ගේම් ඔක්කොම සූදු. දැන් අලුතෙන් අර මොනවද ගේම් වර්ගයක් තියෙන්නේ, ඕන ළමයි ඔකට පුරුදු වෙයි දෙන්න ළමයිට. ඒ ගේම් එක ගහගෙන ගියාට පස්සේ හිත ඒකෙන් හැදිලා අවසානයේදී සියදි විහානි කරන්න හිතෙනවා. මේ වෙනකොට 100 ගානක් මේ සියදි විහානි කරගෙන තියෙනවා. ඔය පොඩි ළමයිට ගේම් වලට හුරු වෙනවනේ, ආසාවෙන් අලුත් ගේම් හොයා ගන්නවා මෙයාලා. හොයාගෙන අරක වහවනොත් එහෙම ඉවරයි. අම්මලා දරුවෝ සතුටු කරන දේවල් වෙන්නේ මේ වගේ තවල් ලෝකයක් යැපෙනවා. මේ බලන්න එයාලගේ හිතේ මට ඉන්න පුළුවන් කියන. මෙහෙ කොච්චර නූල් දැම්මට හරියන්නේ. කොච්චර නූල දාන්නේ හිතටද ඇඟටද? යාන්ත්‍රය දාන්නේ හිතට දැඟටද? දෙහි කපන්නේ හිතට දැඟටද? තොවිල් කරන්නේ හිතට දැඟටද? ඇඟට. මෙයා ඉන්නේ කොහෙද? මෙයා ඉන්නේ හිතේ. මේ එක තැනකවත් කිව්වේ නෑ මම මෙයාව කයින් වසඟ කරගෙන ඉන්නවා කියලා කිව්වේ නෑ. කිව්වේ මම මෙයාගේ හිතේ ඉන්නවා කියලා. ඊට පස්සේ කියනවා කිපෙන සුළු වූ වෛරී වූ කේලාම් කියන, අනුම් බිඳවන සදොස් වචන කියන. සදොස් වචන කියලා කියන්නේ ඔහේ හිතට කටට එන එකක් කියනවා. හරි ගියාව වැරදි ගියාව ඕන එකක් කියලා දානවා. ඊට පස්සේ පරුස වචන කියන, එබඳු පුජ්‍යලයා ඊටත් වඩා මට අතිශයින් ප්‍රියයි. කේලං කියාගෙන ඕපදූප හොයාගෙන තරහ එන. දැන් බලන්න යම් භූත බලවේගයක් ඇඟින් ක්‍රියාත්මක වෙනවා නම් එයාලට මේ ලක්ෂණ තියෙනවා. එයාලට මේ ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ කියනවා අද කළ යුතු දෙය හෙට කළ යුතු යයි පුරුෂයෙක් හොඳ දේ තේරු නොගනීද? අවවාද කරනු ලබන විට කිපේද? ඔහු උතුම් අය පහත් කොට සිතාද? එබඳු අය මට ප්‍රියය. යම්කිසි කෙනෙක් වැඩ කල් දාන හෙට කරමු. ඒ කියන්නේ කුසීතයි. බුදියා ගන්න හරි ආසයි. අවවාදයක් කරනකොට ඒකට කැමති නැහැ. ඊට පස්සේ පස්කම් ගුණෙහි ලොල්ලු පුරුෂයා සියලු මිතුරන්ගෙන් පිරිහෙද? එබඳු පුරුෂයා මට ප්‍රියය. ඔහු කෙරෙහි දුක් නොවෙමි. ඒ කෙනා ගැන මට දුක් වෙන්න දෙයක් නැහැ. එයා ගැන මට හරි ආඩම්බරයි කිව්ව පංචකාමයේ යෙදෙනවා නෝ. ඕන තරම් ටීවී බලන්න පුළුවන්. ඕන තරම් වීඩියෝ බල බල ඉන්න පුළුවන්. ඕන තරම් ඕපදූප බල බල ඉන්න පුළුවන්. පිරිත් අහන්න කැමති නැහැ. ධර්මයට කැමති නැහැ. විහෙර විහාර කියන්න කැමති නැහැ. චෛත්‍ය අවබෝධයක් වඳින්න යන්න කැමති නැහැ. ඊට පස්සේ කියනවා මේ ප්‍රකාශය කියපු ගමන්ම මේ සිරිතුමා කිව්වා කාළී මෙතනින් ඵලෙන් යන්න. ඔය කියපු ඒවා මංගව නැහැ. උඹ කැමති ගමකට, කැමති නගරයකට, කැමති රටකට ඵලයන් කිව්වා. මෙහි ඉන්නවා. ඊට පස්සේ මේ කතාව අහපු ගමන්ම ඵලයන් කිව්වනේ. ඒ කතාව අහපු ගමන්ම තරහව. තරහයිල මෙයා කියනවා උඹට ඕවා නැහැ කියලා මං දන්නවා කියලා. මට මේ සක්‍රියයි ඉන්න කියපු නිසා මං ආවේ. ඊළඟට මට ඕන තරම් කට්ටිය ඉන්නකෝ. මයි මායි මගේ සහෝදරයේ ගානට දෙන්නම්කෝ වැඩි. මේ තියෙන්නේ මමත් මාගේ සොහොයුරු දේව පුත්‍රයා කියන අපි දෙන්නාම එකතු වෙලා සියලු දෙනා විනාශ කළ දානවා. ඊට පස්සේ මම බැලුවද මේක ඉච්චරයි තියෙන්නේ. කවුද සහෝදරයා කවුද කියලා නෑ. මම මට එකපාරම සූත්‍රය මතක් වුණා. මාර තජ්ජනීය සූත්‍රය. ඒකේ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ මාරයට කියනවා මාරේ මං කලින් දුසී කියලා මාරෙක් කියලා හිටියා. එතකොට මගේ සහෝදරියගේ නම තමයි කාළී. එයාගේ පුතා තමයි උඹ කියනවා. මෙයා කිව්වා මං සක්‍රියා කියපු නිසා මෙහෙට ආවේ. උඹ කිව්වා නෑ කියලා මම දන්නවා. මායි මගේ සහෝදරය එකතු වෙලා ගානට දෙන්නම් කිව්වා. නමුත් මෙයා කොච්චර අභියෝග කළත් මෙයාට එකතු වෙන්න පුළුවන් වුණාද? කාටද? සුචි පරිවාර සිටුතුමත් එක්ක. සුචි පරිවාර සිටුතුමාගේ ඇඟේ රෝම කූපයක්වත් හොල්ලන්න පුළුවන් වුණාද? මෙයා කොච්චර සද්ද කළත්. ඇයි ඒ බැරි වුණේ? එයා තුළ ඒ අඩුපාඩු නැති නිසා. ඒ නිසා ඕන තරම් ලොකු බලවේගයක් වුණත් ක්‍රියාත්මක වෙන්න තමා තුළ දුර්වලතාව තියෙන්න ඕන. තමා තුළ දුර්වලතා නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයාලා සද්දේ තාල යනවා. ඊට පස්සේ කියනවා පින් නැති අය ඉන්නක ඕන තරම් අපි එයාලා ගැන බලා ගන්නම් කිව්වා. මේ විදිහට කියලා ඊට පස්සේ කියනවා අපිට දිව්‍ය ලෝක ඕන තරම් දිව්‍ය යහන තියෙනවා. මේ වගේ මේක අපිට ලැබලා ඉන්න ඕනේ නැහැ කිව්වා. දැන් හොයාගෙන ආවේ ඒක ඕනේ. ඊට පස්සේ තමයි තමන් ඒ ගතිගුණ තියෙන අයගේ ස්වභාවය තමයි ඉස්සලා යමක් බලාපොරොත්තු වෙනවා නොලැබුණ ගමන් ගරහන එකට. අසපුලත් ඔකදී සලාම අසපුට ආසාවෙන් බනහන් දෙනවා. ඊට පස්සේ එනකොට මිනිස්සු ඉස්සරහ ඉන්නවා, පිටිපස්සේ ඉන්නේ, ගෑම කන්ද යනකොට පස්සෙන් යන දෙනවා. ඊට පස්සේ ගියා ඔය තැන් වල ලොකු යුන් එන්නේ. අපිට හොඳයි අපි ඉන්න තැන. ඉස්සලා යනවා. ගිහිල්ලා ඒ තමන්ගේ අදහස ඉෂ්ට කරගන්න බැරි වුණාට පස්සේ එහෙම කියනවා. මේ ඔක්කොම මේ ලෝකේ බලපෑම් වලට අහුවෙලා ඉන්නේ. ඊට පස්සේ මෙයා ඊට පස්සේ තමයි ඔය කියපු එක්කෙනාට පොළොවේ අඩිය තියන්න බෑ. අදටත් පොළොවේ ඉඳලා අඩි 7ක් උඩින් තමයි යන්නේ. පොළොවේ පස් පා ගන්න බෑ. ඊට පස්සේ මෙයාට කවුරු හරි බාරහාර වෙලා මේ පරාණයට පරාණයක් කියලා හරි බාරහාර වුණොත් එහෙම වාහන තියෙනවනේ අඩි 7ට වැඩි උසයිනේ දෙනවා උඩින් පයින් එකක්. හරි ආසයි වාහන ඇක්සිඩන්ට් කරවන්න. මේ ඔක්කෝ වෙන්නේ මේ ගුණ ධර්මත් එක්ක. මේ ගුණ ධර්ම නෙමෙයි මේ තියෙන අගුණත් එක්ක. මේ අගුණ යම් කිසි කෙනෙක් ඔය දේවාලවල රිංගනවා නම් මේවා ගානට තියෙනවා. වෛරය, තරහව, ක්‍රෝධය, ගුණමකුකම, පලිගැනීම, කුසීත බව, යමක් කට්ටකාගෙන කරන්න බැරිකම, ඒ එකට එක කරනකම, තවත් කෙනෙක් කරන එකට වැඩිය ලොකුවෙන් කරන්න ඕනකම, ඒ ඔක්කොම තියෙනවා. ප්‍රියමනාප නැති බව, වරදට සමාව දෙන්නේ නැතිකම, අහන්න නැතිකම, කියන දේට අකීකරුකම, ඔක්කොම තියෙනවා. එහෙනම් මේ ලෝකේ සත්වයා බලපෑම් වලට ලක් වෙලා ඉන්නේ මොකක් නිසාද? තමන්ගේම තියෙන අගුණ නිසා. එතකොට මේ අගුණ නිසා බලපෑම් වලට ලක් වුණාට පස්සේ කොච්චර යන්දර දැම්මත් හරියන්නේ නැහැ. කොච්චර දෙහි කැපුවත් හරියන්නේ නැහැ. ආයෙනෝ යම් කිසි කෙනෙක් නුවණින් තේරුම් ගන්න. ඇත්තරම මේ සමහර මිනිස්සු ඉන්නවා මේ මිනිස්යන්ට කපපු දෙහි ටික එකතු කළොත් පොසොන් කාලේට ලුණු දෙහි හදලා දෙනවා කියන හොඳ දන්සලක්. ඒ තරම් දෙහි කපලා. මොකක්වත් නැහැ අවසානේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න. ඊළඟට තමයි මේ දැන් මෙයා කාලකන්ණි දේවදුවනේ. මේ ගතිගුණ යම් කෙල්ලෙක් තුල තියෙනවා නම් ඈ කවුරුද? මන් දන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකයි ඕන කොල්ලෝ කෙල්ලන්ගේ සම්බන්ධතාව තියෙනකොට කොල්ලෝ ටික බලන්න මේ ගතිගුණ ඒ කෙල්ලන් තුල තියෙනවද කියලා. ඊට පස්සේ කැන්දන් එනකොට එහෙනම් කැන්දන් ඉන්නේ කවුද කියලා තමන් හිතා ගන්න ඕන. අපි දැන් ඊළඟ පැත්ත කතා කරනවා. ඊට පස්සේ ඈ එතනින් අතුරුදහන් වෙලා ගියාට පස්සේ හොඳට බලන්න මේ දෙන්නේ මනුස්ස ලෝකේ මේ දෙන්න එකට ඉන්නේ නැහැ. කාලකන්ණී දෙව්දුවයි සිරි දෙව්දුවයි එකට ඉන්නේ නැහැ. කාලකන්ණී දෙව්දුව ගියාට පස්සේ සිරි දෙව්දුව එන්නේ. ඊට පස්සේ සිරි දෙව්දුව ඇවිල්ලා දිව්‍යමය ශරීරයෙන් බබලමින් ඇවිල්ලා රත්තරන් පාටයි මෙයා. සුවඳ විලවුන් තවරාගෙන රන් ආභරණ වලින් දිලිසෙමින් යහන් ගැබට ඇවිල්ලා රත්තරන් පාට රැස් විහිදුවගෙන සමව පාද තබල පොළොවේ හොඳට පා තිබ්බා. ගෞරවයෙන් සිටුතුමා ඉදිරියේ හිටියා. මෙයා පොළොවේ හිටගත්තා. ඊට පස්සේ එයා දැක්ක ගමන් සතුටු හිතුණා සිටුතුමාට. ඇහුවා දියණිය කවුද? කාගේ කවුද කියලා. ඊට පස්සේ කිව්වා මම දතරාෂ්ට දිවියන්ගේ දුව කිව්වා. මට තමයි කිව්වා ශ්‍රීකාන්තාව කියන්නේ. මට තමයි කිව්වා ලක්ෂ්මී කියලා කියන්නේ. එදිරි මෙයාලා දැන් ওই Hindu අය ඇදහුවට කාට අයිතියද? මේ ගුණවත් ලෝකෙට අයිති අය ලක්ෂ්මී. ඊට පස්සේ මට තමයි කිව්වා නුවණැති කියලා කියන්නේ. ඊළඟට මා ගැන ওই විදිහට අනිත් අය දන්නවා කියලා කිව්වා. ශ්‍රීදේවි කියලා කියන්නේ මට කිව්වා. ඊට පස්සේ කියනවා හරි මොකටද ආවේ කිව්වා. මට අර යහන පාවිච්චි කරන්න ඕන කිව්වා. ඊට පස්සේ කිව්වා ඔයා තුළ තියෙන ගුණධර්ම කියන්නේ. ඊට පස්සේ කිව්වා යමෙක් සීතල උෂ්ණේ අවහුලං මේ මැසි මඳුරු වදුරු බඩගින්න පිපාසය කියන මේවා ගැන ගණන් ගන්නේ නැතුව දිවා රාත්‍රියේ තමන්ගේ වගකීම් ටික වැඩ ටික කරගෙන ඉන්නවා නම් ඊළඟට ඒ අතරතුර තමන්ට කරන්න ලැබෙන මේ පුණ්‍ය කර්ම යහපත් දේවලුත් කරගන්නවා නම් අර වැඩ ආසෙම ඕකත් කරගන්නවා නම් ආන්න ඔහු ළඟ මම ඒකාන්තෙම ඉන්නවා. කඩිසරයි. කඩිසර කෙනෙක් ළඟ වැඩ කටයුතු ඔක්කොම ටික කරගන්නවා තමම තනියෙන්. ඒ කරගන්නවා ඒ වගේම පිනක් දහමක් කරගන්නවා නම් ඒකත් කරගන්නවා. එයා ළඟ මං ඉන්නවා කිව්වා. ඒ කියන්නේ තමන්ගේ වැඩපළ ටික හරියට කරගෙන පින් දහමුත් කරගෙන ඉන්න කෙනාට ඉෂ්ට දෙවිවරු ඉන්නවා. යමෙක් නොකිපෙන සුළුද තරහ ගන්න නැත්නම් මිතුරන් එක හොඳට වාසය කරනවා නම් දන් දෙනවනම් සිල් රකින්න කැමති නම් කපටි නැත්තම් ඍජු කියපු දේ හරියට කරනවා නම් සංග්‍රහශීලී කවුරු යාපු hina වෙලා කතා කරලා වතුර ටික හරි දීලා සංග්‍රහශීලී නම් මොනදු වචන ආදරෙන් කතා කරනවා නම් සීලිටු වචන ගොරෝසු නැති වචනෙන් කතා කරනවා නම් ඒවැනි වූ දියුණුවන තමන් දියුණුවනත් උඩඟු නැත්තම් යමෙක් මිතුරා කෙරෙහිද සතුරා කෙරෙහිද උතුමා කෙරෙහිද සමානයා කෙරෙහිද නැතහොත් හීනයා කෙරෙහිද සංග්‍රහ කෙරෙහිද කිසිම භේදයක් නැතුව සියලු දෙනාට සංග්‍රහ කරනවා නම් ආන්න ඔහුගේ දියුණුව පේනවා කියනවා මුහුද දිහා බලනකොට රැල්ල පේනවා කියන මුහුද දිහා බලනකොට පේන්නේ මොකද්ද රැල්ල ඒ වගේ කෙනාගේ ජීවිතේ බලනකොට මට පේන්නේ දියුණුවමයි කියව ආන්න ඒ කෙනා ගැන මට විපුල හැඟුම් ඇත්තේවි එයා ගැන මට හරි ආඩම්බරයි කියව දැන් ඔන්න සිරියාකාන්තාව ළඟ ඉන්න හැටි තමාට යහපත සිදු කරන කෙනාටත් අවැඩ කරන කෙනාටත් ප්‍රකටවත් අප්‍රකටවත් සංග්‍රහයක්ම කරනවා කියනවා කිසි කලක පරුස වචන කියන්නේ නැහැ තමාට හොඳක් කළත් නරකක් කළත් එයා එක විදියයි අපිට ඇත්තටම තවත් කෙනෙක්ගෙන් අපිට කෙනෙහිලිකම් එනවා නම් ඉතින් අපි බුදු කෙනෙකුටත් එහෙම වුණා නම් අපි කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේලේ අතිසාරයක් හැදිලා පෙරිනුවම් පෑවි භාග්‍යතුන් වහන්සේ අසනීප වුණා මහා කශ්‍යප මුනිදුන් අසනීප වුණා ඊළඟට මොගලම් මුනිදුන් අසනීප වුණා මේ යශෝදරා උත්තමාවිය නිතර අසනීප වුණා හරියට බඩේකක්ම හැදිලා තියෙනවා ඊට පස්සේ ඒ රාහුල ස්වාමීන් වහන්සේ තමයි පිණ්ඩපාතේ ගිහිල්ලා මේ බෙහෙත් ගෙනලා දෙන්නේ යශෝදරා උත්තමාවියට සමහර දවස්වලට සාරිපුත්ත මහරහතන් වහන්සේට බෙහෙත් ලැබෙනවා ඒ හාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දෙනවා රාහුල ස්වාමීන් වහන්සේ යශෝදරා උත්තමාවියට ගිහින් දෙනවා අසනීපයි සමහර ඒවා යශෝදරාවට අඹ මිරිකල අඹ යුස දුන්නාට පස්සේ බඩේකක් උන්සුව වෙලා තියෙනවා ඉතින් අඹ හොයා ගන්න නැහැ ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ රජගෙදරට පිණ්ඩපාතේ වඩිනවා අඹ හොයාගෙන මේ වාගේ උත්තමයෝ පවා ලෙඩ වුණා නම් අපි කවුද පිළින්ද වච බේසජ්ජක්කන් දෙකේ කියලා බෙහෙත් හේත් ගැන ත්‍රිපිටකේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා ඒ ත්‍රිපිටකේ තියෙන බෙහෙත් හේත් වලින් 75%ම බෙහෙත් හේත් තියෙන පිළින්ද වච මහරහතන් වහන්සේට වෙච්ච ලෙඩ වලට පිළින්ද වච මහරහතන් වහන්සේ නම ලෙඩමයි අපි කවුද අපි කියනවා අපි දන් දෙනවා අපි සිල් ගන්නවා අපි මෙහෙමයි පිරිත් කියනවා අපි මෙහෙම කරනවා මේ අපෝ මේ ලෙඩ ලෙඩ ලෙඩ කියනවා ඒ අපගේ අනෝබෝධය මිසක්ක ධර්මය නෙවෙයි විලාප තියන්න දෙයක් නැහැ ඕන ධර්මය අවබෝධ කරපු සියලු දෙනා නිරෝගී වුණා නම් කිසිම කිවිසුමක්වත් නැතුව සියලු දෙනාම හිටියා නම් අපිට හිතන්න පුළුවන් අපි ධර්මයේ හැසිරෙද්දී ඇයි අපිට මේ වෙන්නේ කියලා ධර්මයේ අවබෝධ රහතන් වහන්සේලා පවා හරක්ගෙන් ඇනුම් කාලා පිරිනුවම් පෑවා මාර්ගඵලලාභීන් පවා හරක්ගෙන් ඇනුම් කාලා පිරිනුවම් පෑවා රහතන් වහන්සේලා පවා බෙලි කැපුම් කෑවා ධර්මාශෝක රජුරන් කාලේ අර ඒක ඇමෙති බෙලි කපාන කපාන ගියේ රහතන් වහන්සේලාගේ මේ රටේ තෙල් කටාරම් වලට දැන් මේ රහතන් වහන්සේලා ඊළඟට ඉන්දියාවේ තනිකර ගංගාවල් මේ ලේ පාට වෙනකල් හාමුදුරුවන්ගේ බෙලි කපලා දැම්මේ නේරංජරා නදිය තනිකර රතු පාට වුණා. තව කොහෙවත් කවුරු හරි බෙල්ල කැපුවා කෙනෙකුට අපි සලිත වෙලා හීතල වෙලා යන්නේ මේවා අපට නොපැමිණිය යුතු දේවල්ද? අපි සසර ගැන දන්නේ නැති නිසා. හරියට මේ සමහර අපි ලෙඩ වුණාට පස්සේ මුළු ජීවිත කාලෙම ලෙඩ. මනුස්ස ලෝකෙට ආවේ බෙහෙත් හොයලා ඉන්නද? දේශාටන වාර්තා ලිව්වකි බෙහෙත් දෙන තැන් ගැන. අරෙ මේ සමහර අයට දේවාල ගැන දේශාටන වාර්තා ලිව්වකි. නොගිය දේවාලයක් නැහැ. ඊතරම්ම එදන මනුස ලෝක ආව ඒකට දපී. ඇයි මේ වටික මොකක් හරි තියෙන තෙල් බෙහෙතක් හරි ගාලා මේ බණ දහමක් ඉගෙනගෙන ඇයි අපිට ඉන්න බැරි? ඒත් මේ බලපෑම් වැටිල නම් එතෙන් හිත දෙන්න. හිත දෙන්න. ලෙඩ ඇඳීම තියලා මරලා දානවා. ඊට පස්සේ දැන් සිරියා කාන්තාව කියනවා අර තව ඔක්කොටම කරුණාවෙන් මෛත්‍රියෙන් තමන්ට ඕන කෙනෙහිකම් කරපු දෙයින් ඕපදූප කියපු දෙයින් අභූත චෝදනා කියපු දෙයින් නිහඬවම ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා. කරුණාවෙන් ඉන්නවා. සියලු දෙනාට තමන්ගෙන් වෙන්න තියෙන උපකාරය මොකද්ද? ඒ උපකාරය දෙනවා. ඒ උපකාරය කරලා පරස වචන කියන්නේ. ෆෝන් වලින් අරන් පැය ගණන් බැනෙලි ඒව නැහැ. හිතරි දෙන වචන නැහැ. තමන් කට කාගෙන ඉන්නවා. කියනවා සිටුතුමනි ඒ කෙනා මැරුණත් මම යා පිටපස්සේ ඉන්නවා කියලා. ශ්‍රියාකාන්තා. ඒ කියන්නේ යා උපතකින් උපතකට යද්දි මුත් ඉෂ්ට දෙවියෙක් විදිහට ඉන්නවා. හරි පුදුමයි මේවා. මේක අපූර්ව කතාවක්. ඊට පස්සේ කියනවා මොහොත මිනිස්සු ශ්‍රියාකාන්තාව ළඟට ආවට පස්සේ දිලෙන ස්වරූප ඇති විෂම හැසිරින් ඇති අසූචි වලක් වෙනව ඉන්නවනම්. ඒ කියන්නේ ඉෂ්ට දෙවියෙක් උනත් උදව් කරන්න ආවට පස්සේ දිලෙන ස්වරූප කියන්නේ සෝබනේ නම්. සෝබනේ වැඩි නම් කියන්නේ එකක් කරන්න එකක් නම් ඒ කෙනාට ඉෂ්ට දෙවියෙක් ආවත් එයාව අත්හැරලා දානවා කියෝ. ඒ කියන්නේ එක්කෙනෙකුගේ මහරි පින්බලයකට ඉෂ්ට දෙවියෙක් ඉන්නවා. නමුත් ඒ මනුස්සයා සෝබනේ වැඩි. සෝබනේ වැඩි නම් කියන්නේ එකක් කරන්න එකක් නම් ඉෂ්ට දෙවියෝ යාව අතරනවා කියෝ. ඊට පස්සේ අවසානයේ කියනවා මෙන්න මේක තමයි කොත් ධර්මය. මොකද ධර්මය? දියුණුව හෝ හානිය තමා විසින්ම කරගන්න දෙයක්. කිසිවෙක් කිසිවෙකුට වාසනාව හෝ අවාසනාව හෝ ගෙන දෙන්නේ නැත. තවත් කෙනෙක් තවත් කෙනෙක්ට වාසනාව අවාසනාව ගෙනත් දෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ ලෝකේ ප්‍රශ්න ටික ඔක්කොම හටගන්නේ කවුරු තුළද? තමාට. අපි ළඟදී ලස්සන සූත්‍ර දේශනාවක් මේ ධර්මදී දායකත්ව ධර්ම දේශනාව කතා කළා. සුචිරෝම සූත්‍රය අහන්නේ. ඒකේ තියෙනවා මේ හැම ප්‍රශ්නයක්ම තමා තුළින් හටගන්නේ කියලා. දැන් බලන්න අර බලවේග කිව්වේ අපි බලා ගන්නම් උඹලා ගැන කියලා තමයි බලවේග කියන්නේ. සිරි ඉෂ්ට දෙවියෝ කියන්නේ තමා කරන දේ තමාට තමයි තියෙන්නේ කියලා. ඒකයි. ඊට පස්සේ මෙහෙම කිව්වට පස්සේ සුචි පරිවාර දෙවියා කියනවා මේ සිරිතුමා කියනවා දුවේ උඹට තමයි කව මේ පළඟ මේක නිදා ගන්න කිව්වා. ඊට පස්සේ ඒ සිරියා කාන්තාව ඇවිල්ලා ඒ අහනේ සැතපුණා. හරි ලස්සන වචනයක් තියෙනවා. ඒ සිරියා කාන්තාව සිරි දෙව්දුව සයනය කළ ඒ යහන නිසා ඒ යහනට සිරි යහන කියලා නමක් ඇති වුණා කියලා. මේ සිරි යහනේ ඉතිහාසයයි. මෙදා ඉඳලා තමයි කියනවා සිරි යහන කියන වචනේ පාවිච්චි වුණා. මේ සිරිහනේ ආරම්භ කතාවයි කියනවා. මේ කාරණේ නිසා අද දක්වාම සිරිහන කියන වචනේ ව්‍යවහාර වෙනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා ජාතක කතාව අදාලා කියනවා එදා සිරි දෙව්දුව වෙලා ඉපදුණේ උප්පලවන්නා කියනවා. සුචි පරිවාර සිටුතුමා වුණේ බුදුරජාන් වහන්සේ කියනවා අර ආදටත් ඉන්නවා. ඒකයි. එතකොට මිනිස්සු දැන් ඔය අපි පාර යනකොට බෝඩ් ගහලා තියෙනවා සිරි යහන ගිනි ගනි පෞසිද්ධ වෙනවා. සිරි යහන කියන්නේ ගුණවත් අය සැතපුන යහන. ගුණවත් අය සැතපුන යහනට තමයි සිරි යහන කියන්නේ. එතකොට මේ තමයි විස්තරය. එතකොට ඒ නිසා හොඳට මතක තියාගන්න ගුණධර්ම මේකේ දැන් මේ වගේ කෙටි වෙලාවක් තුළ අපිට ඔයාලට මතක හිටින විදිහට ඒටික කෝමටික කියල දෙන්න විදිහරන්නේ. නමුත් සම්පූර්ණ ජාතකතාව කිව්වා. දැන් මේක නැවතත් අහලා හොඳට මතක තියාගන්න. තමාගෙම තියෙන අඩුපාඩු නිසා තමයි තමන් අමනුස්ස බලපෑන්වලට යටත්වෙන්නේ. තමාගේම ගුණධර්ම දියුණුවීමෙන් තමයි තමන්ට ඉෂ්ට දෙවරු ළඟෙන්නේ. ඕන දැන් මේ ධර්ම දේශනාව ඇහුවට පස්සේ මේ ලෝකේ බලවේගවලින් අයින් වෙලා ඉෂ්ට දෙවියන්ගේ අනුග්‍රහය ඇතුව ධර්මමාර්ගෙන් දියුණුවක් කරා යන්න ඕන කියලා ගුණ ධර්ම දියුණු කරගන්න පටන් ගත්තා කියන්නකො. එහෙම පටන් ගත්ත පමණින් තියෙන බලවේග නැති වෙන්නේ නැහැ. ඒකට උදාහරණයක් තමයි ගෙදෙට අපි හැමදාම එක තැනකට දානවා කෑම. ඒතර බල්ලෙක් කෙලෝ කාලය යනවා. ඒතර එක දවසක් දාන්නේ දාන්න නැති වුණාම පස්සේ ඌ කුසිය පැත්තෙන් එනවා, ඉස්සර පැත්තෙන් එනවා, කෑම සුවඳට එනවා, මිනිස් වෙනුට ඒ පිටිපස්සෙන් එනවා, කොහොම හරි කන්න ට්‍රයි කරනවා. ඒ වගේ ගුණධර්ම දිනු කරනකොට ගුණධර්ම ටික නැතිකරන්ඩ එයාලට ඕන ආහාර ගන්න, ඒ කියන්නේ එයාල අගුණ ටික ප්‍රකට කරවන්න බාහිර පරිසරය ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවෙත් ඉන්න ඕන. ඒ වෙලාවෙත් ගුණේම රැකිලා කාලයක් යනකොට බලවේග වලින් අයින් වෙලා, හැබැයි මතක තියාගන්න කාලකන්නේ ගියාට පස්සේ තමයි සිරි දෙවුදු එන්නේ. ඒ නිසා අගුණ ටික අයින් වුණාට පස්සේ තමයි ඉෂ්ට දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ. ඒ නිසා මේක රුවන්වැලි මහසෑයට ගිහිල්ලා පිරිත් කී කියා ඉෂ්ට දෙවියෙක් හොයාගන්න බෑ. මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය. තමා තුල පොහොර කෑම ටික දීලා ඒ අයට හොඳට සංග්‍රහ කරගෙන ළඟ තියාගෙන පන්න ගන්න බෑ. ඒකයි ඒ නිසා හොඳට කල්පනා කරන්න මේ දේශනාව සිරි කාලකන්‍ය ජාතකයේ කියවන්න. දැන් ඉදිරියට ඒ ලොකු සංස්කෘතික පරිවර්තනවලදී එනවා හොඳට කියවලා මේ චාට් එකක් ගහ ගන්න, මේ ගතිගුණ. ඊට පස්සේ දුර්ගුණ ටික ටික ප්‍රහාණය කරන්නටත්, ඒ වගේම සුගුණ ටික ටික පුරුදු කරගන්නටත් මහන්සි වෙන්න. එතකොට ගුණවත් කාන්තාව සිරියා කාන්තාව. එතකොට ඒ සිරියා කාන්තාවක් විදිහට මේ යුග දිවියට පා තබන්න මේක ආශිර්වාද අනුශාසනාවක්. ඒ වගේ ලෝකේ කවුරු හරි කෙනෙක් සිරි කතකට කැමති නම් මේන්න හොයාගන්න මේ ගුණධර්ම තියෙන සිරියා කාන්තාව. අම්මලක් කියනවා අපේ දුව සිරියා කාන්තාව වගේ. අම්මලක් කියනවා අපේ යේලි සිරියා කාන්තාව වගේ. හැබැයි ඒවා නම් ඇහෙන ඉතාමත් කලාතුරකින්. ඉතින් ඒ නිසා මේ ගුණධර්ම වලින්මයි, ඒ නිසා මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨ වෙන්නේ ගුණධර්මෙන්. ගුණයෙන්මයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ නිසා අපි කාටත් ගුණධර්ම දියුණු කරගන්න සිරි කත ඇසුරු කරන්න වාසනාව ලැබීවා.